Today we are going to hear something new. මගේ හදවතේ ඇති දෙයක් මම ඔබත් සමග බෙදා ගන්න සූදානම් වෙලා ඉන්නවා. I am ready to share something that's in my heart. මම දෙවියන් වහන්සේට මේ උදෑසන ස්තුති කරන්න කැමති උන් වහන්සේගේ ඒ ජීවමාන වචනය නිසා මන්ද ඒ වචනය කරණ කොටගෙන මගේ ජීවිතයේ බොහෝ ස්ථාන මට වෙනස් කරන්න හැකියාව ලැබිලා තිබෙනවා. This morning I'm grateful for the word of God, that living word, because through that word I have been able to change and put into effect many things in my life. ඒ වගේම අපගේ ජේෂ්ඨ සභාපාලකවරුන් දෙපළට මම ස්තුති කරන්න කැමතියි. ඔවුන් අපිව වචනෙන් ගොඩ නගලා පෝෂණය කළා, පුහුණු කළා ඇති නිසා. I would like to also take this opportunity to thank our senior pastors, Pastor Roshan and Liz, for building us up and nurturing us and raising us up in the Word of God. ඔබ දන්නවද අපගේ සභාවේ අපි විශේෂඥයන් මොනවටද කියලා ඔබ දන්නවද? Do you know what our church is special for? What it is known for? අපගේ සභාවේ විශේෂම දේ දේව වචනය. The hallmark of our church is the word of God. Me sabave deshana karana deva vachanaya ithamat visheshai ithamat pudumai jeevitha parivartanaya karana apage vatavarana wenas karanna puluwan balavat vachana tamai me sthane deshana karanne. Hallelujah. Hallelujah. The word that comes from here is special because it has life. It has the power and the ability to change lives, to bring about that change that's needed in one's life. අද දවසේ මම ඔබ වෙත ගෙනෙන්නට යන්නේ සාර්ථක කිතුණු ජීවිතයක් සඳහා යතුරු පහක් මම ඔබ වෙතට ගෙනෙන්න යනවා. Today the theme or the title for today is 5 keys for living a successful Hallelujah. Christian life. හල්ලෙලූයා. ඔබ උද්‍යෝගී වෙනවද මේ යතුරු පහ මොකක්ද කියලා දැනගන්නට? Hallelujah. සාර්ථක කියලා කියනකොට ඔබට කුමක්ද මනසට මතක් වෙන්නේ? When you hear the word success, සාර්ථක ඔබ හිතන්න. අද මම කැමති ඔබ මාත් එක්ක ප්‍රතිචාර දක්වමින් කතා කරනවා නම්. Hallelujah. When you hear the word success, what comes to your mind? Today I like you to respond and connect with the word. මම ඉතාමත් සරල ඔබ දැනටම දන්න දේව වචනයක් ඔබ වෙත ගෙනෙන්නට යන්නේ. නමුත් මේ යතුරු ඔබ තදින් අල්ලගත්තනම් ස්වාමින් වහන්සේ මට මතක් කරනවා ඔබට කියන්න ඔබ මේ සභාවේ කුළුණක් වෙන්න යනවා. හලෙලූයා. ආමෙන්. ආමෙන්. Today I'm going to bring things that you might have heard of before, but if you catch these words and you enter them, you will become like one of these pillars in the church. Hallelujah. Hallelujah. අපි හොඳට අත්තිවාරමක් දැම්මහම ගොඩනැගිල්ල ශක්තිමත් නේද? When we place a firm foundation in a building, isn't that building strong? අපි අහලා තියෙනවා මේ දවස්වල විශේෂයෙන් මේ අවුරුද්දේ විවිධ ස්ථානවල ගොඩනැගිලි ඔවුන්ගේ කොන්ක්‍රීට් හරියට දාලා නැති නිසා අත්තිවාරම හරියට දාලා නැති නිසා කඩාගෙන වැටෙනවා කුණාටු සහගත වර්ෂාවක් ආවනම්. We've heard of a few occasions where buildings during this year itself have collapsed because the right concrete mixture or the right foundation was not laid. ඔබටත් මටත් එසේමයි අපගේ අත්තිවාරම ඉතාමත්ම වැදගත්. අත්තිවාරම ශක්තිමත් නැත්නම් අවුරුදු කිහිපයක් අපි සේවය කරන්න පුළුවන්, ලොකු ලොකු දේවල් කරන්න පුළුවන්, යහපත් කාරණා කරන්න පුළුවන්. අවුරුදු කිහිපයක් ඔබට යන්න පුළුවන්. නමුත් වැඩි දුර යන්න බෑ. කඩාගෙන බිමට හැලෙනවා. ඔබට විතරක් නෙවෙයි, ඔබ අවට ඉන්න අයටත්. අර ගොඩ නැගිල්ල වැටෙනකොට නේද ගොඩ නැගිල්ල හදපු එක්කෙනාට වඩා අවට ඉන්න අයට තමයි ඒක බලපාන්නේ. ඒ වගේ තමයි අපේ අත්තිවාරම අපි ශක්තිමත් කරගන්න උනන්දු වෙන්න අවශ්‍යයි. හලෙලූයා. We need to make an effort and an interest to build ourselves strong, to lay the right foundation, the best foundation, because we are all subject to destruction and trouble if we don't build right. And when our building collapses, it's not just ourselves that gets affected. Like in real life, everyone around us, those stakeholders in our life get affected. Hallelujah. Hallelujah. යතුරු දැස බැලුවහම මං හිතනවා අපි වැඩුමල්ලා ඉන්නේ හැමෝන්ටම යතුරු තිබෙනවා ඔබගේ ජීවිතේ නේද? ගෙදර යතුරු තිබෙනවා. යතුරු එදිනදා ජීවිතේ අපට ඉතාමත් අවශ්‍යම දෙයක් අපි ඒක රැකවල් කරගෙන අපි දැනගන්න ඕන කොහෙද යතුරු තිබ්බේ කියලා. ඒ යතුරු නිතරම පාවිච්චි කරනකොට තමයි ඒයින් ප්‍රයෝජනය අපිට ගන්න පුළුවන්. Amen. We are all grown ups here and we all have keys and we use keys and we need to remember to keep those keys in the right place and make use of them rightly. That's when we can get the best use. ඉතින් මම කැමති ඔබ මේ කාරණා පහ තදින් අල්ලගෙන ඔබගේ ජීවිතේ පැය 24ෙම එදිනදා සතිපතා මාස්පතා අවුරුදු පතා පාවිච්චි කරන්න. හැලෙලූයා. යතුර පාවිච්චි කරනකොට තමයි මං කිව්වා එහි ප්‍රයෝජනේ අපි ගන්න කොටයට තියන්නේ නැහනේ යතුර නේද. Hallelujah. Right. Keys are meant to be used. When you use it, you can make the best of them. So these five keys that we're going to learn today, I want you to use it every moment of your life. Every hour of the day, 7 days of the week, all throughout the year, every moment of Abhi, your life. Abhi, මේ අවුරුද්ද වර්ෂයට කුමක්ද නම් කරලා තිබෙන්නේ? What have we called this year? සමෘද්ධිමත් වීමේ වර්ෂය. මං කැමතියි ඔබ ටිකක් හයියෙන් කතාන්ලා ශබ්ද නගලා අද දවසේ කතා කරනවා නම්. හැලෙලූයා. It is the year, our year of flourishing. මාස 9ක් ඉවර වෙන්න යනවා. ඉවර වෙලා මාස 3-4ක් තව තිබෙනවා. ඔබ මේ සමෘද්ධිය ඔබගේ ජීවිතේ, පවුලේ ආර්ථිකයේ, ළමයින් තුල භුක්ති විඳිලා නැත්තම් මම කියනවා මේ වචනය ඔබ අල්ලගන්න, එය ක්‍රියාවට දමන්න. මාස 3ක් උනාට කමන්නේ ඔබ සමෘද්ධිය භුක්ති විඳින්න යනවා. හැලෙලූයා. හැලෙලූයා. We've come to the 9th month. We've got 3.5 months left. I want you to enjoy this word, use these keys so that then you will flourish in your life. කාරණා තුනක් ඔබට කියන්න කැමති. මේ යතුරු පහ ඔබ විනයක් ඇතිව නොකඩවා පුහුණු කරගන්න අවශ්‍යයි, පාවිච්චි කරන්න එදිනදා ඔබගේ ජීවිතේ. Hallelujah. You need to use these keys with discipline. You need to use it daily and you need to use it continuously without disruptions. ගීතාවලිය 71:7. In Psalm 71:7, David said, I'm going to be a wonder in this world. I'm a wonder to this world. ඔහු විශ්මයක් කියලා කිව්ව මන්ද. දෙවියන් වහන්සේ ඔහුව විශ්මයක් කළා තිබුණ නිසා. ඔබ දන්නවද, ඔබ වගේ, ලක්මිනි වගේ, එලිසබෙත් වගේ කවුරුවත් නැහැ මේ ලෝකේ. ඔබ ඉතාමත්ම විශේෂ කෙනෙක්. Amen. Do you know that you are extremely special? There is no one like you in this world. Sudatmayanan wahanse deviyan wahanse obata deela thibenne kumatada samanya jeevithayak gatha karannatada samanya jeevithayak gatha karannata nam apata sudatmayanan wahanse awashya neha. Have you been given the Holy Spirit to live just an ordinary life? In that case, you don't need the Holy Spirit. Hallelujah. Hallelujah. Sudatmayanan wahanset obat anarga kandayamak. Oun obat sudatmayanan wahanset samaga obata suba uttareethara jeevithayak erenna saamaanya jeevithayak aithi neha. Hallelujah. Hallelujah. You and the Holy Spirit are an unbeatable team, an amazing team. And with the Holy Spirit you can live an extraordinary life. ඔබ දන්නවද, දෙවියන් වහන්සේ තුල ඔබ නැවත උත්පාදනය වෙච්ච කිතුණුවෙක් හැටියට ඉතා විශාල වූ, විශේෂ වූ සැලැස්මක් තිබෙන බව ඔබ දන්නවද? Do you know that as a Christian who is born again that you have a big and a very special plan for your life? ඔබ සැලැස්මට ඇතුල් වුණේ ඔබ දෙවියන් වහන්සේව පිළිගත්ත ඒ දවසේ. You entered that plan for your life on the day you received Jesus into your life. Namuth me salasma ibema obage jeevithaye wenna yanna baha obata matath kotasak thibena karannata. But that plan won't just automatically unfold in your life. You and I have a part to play in it. ඔබ දන්නවා සාවුල් රජතුමා ගැන, දෙවියන් වහන්සේගේ සැලැස්ම උනේ කුමක්ද සාවුල් රජතුමාට? ඔහුත් ඔහුගේ මුළු වංශයත් රජකම් කිරීමයි. නමුත් ඔහුට ඒ දේ උරුම වුණාද? නැහැ. ඔහු අවධානය කඩ කරගත නිසා ඔහුගේ අකීකරුකම නිසා දෙවියන් වහන්සේට සැලැස්මක් තිබුණ නමුත් ඔහුට බැරි වුණා ඒ සැලැස්ම තුල යන්නට. Hallelujah. Do you know that Saul, King Saul had a plan for his, God had a plan for his life. God's desire was to make him a king and to make his dynasty, his offspring kings as well. But he lost that. Hallelujah. ඉතින් කුමක්ද ඔබගේ කොටස මේ දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල මේ ਸਰව සම්පූර්ණ විශාල අලංකාර වූ සැලැස්ම තුල යන්නට ඔබගේ කොටස කුමක්ද කියලා මම අහන්න කැමතියි. ඔබ හිතන්න. So think about it. In this wonderful plan that God has for you, what is the part, the role that you must play? දෙවියන් වහන්සේ සමග රැඳී සිටීම නැත්නම් දෙවියන් වහන්සේ සමග කාලය ගත කිරීම. It is to remain with God, to spend time with God. That is your part. අනුවේ 12 සඳහන් වෙන දෙයක් තමයි අපේ දවස් ගණින්නට ඉගැන් වූ මැනව. Psalm 90 verse 12 says, teach us to number our days. අපගේ දවස් ඊටම වැදගත්. මන්ද කාලය පැයක් ඉවරුනහම මේ පැය ආපහු ගන්න බෑ නේද? Our time, our days are important because in a day when you lose an hour, can you get that time back again? අපේ කාලය කළමනාකරණය කර ගැනීම ඊටමත්ම වැදගත් දෙයක්. අපි සඳුදා මොකක්ද කරන්නේ? අඟහරුවාද කුමක්ද කරන්නේ? කීයටද නැගිටින්නේ? කීයටද ඇඳට යන්නේ? නැගිට්ටහම සඳුදා අපි ඉස්සල්ලාම කරන්නේ මොකක්ද? දෙවනියට කරන්නේ මොකක්ද? ඒ වගේ සැලැස්මත් ඇතිව අපි කාලය කළමනාකරණය කර ගැනීම ඊටමත්ම වැදගත්. Managing your time is important. What am I going to do on Monday? What am I going to do on Tuesday? On Monday, at what time am I going to wake up? At what time am I going to sleep? What's the first thing I'm going to do in the day? What's my second, third, fourth? We need to manage our times wisely. දවසේ හොඳම කොටස ඔබ කුමක්ද කරන්න යන්නේ? What are you going to do with the best time of your day? සාර්ථක කිතුණු ජීවිතයක් සඳහා ප්‍රථම යතුර තමයි දේව වචනය කියවීම. For living a Christian life, the successful Christian life, the first key is reading the word of God. මම අමුද්‍රව්‍ය කිහිපයක් ගැන බලන්න කැමතියි දේව වචනය සම්බන්ධයෙන්. ප්‍රථමයෙන්ම අපි හැමෝම දන්නවා අපි ආසම කරන දිනපතා කියවීමේ පොත යථාර්ථයේ රිද්මය පොත. We're going to look at some raw materials or rather resources concerning the word of God, and there is something that we all love a lot, and that is the rhapsody of realities. ලෝකේ වැඩිම අලෙවෙන දිනපතා කියවීමේ පොත තමයි මේ යථාර්ථයේ රිද්මේ පොත. පහුගිය අවුරුදු 10ක කාලයක් වගේ අපි මේ පොත පාවිච්චි කරනවා. මම කියන්න කැමති අපගේ ඇදහිල්ල ඉහළ මට්ටමකට එසවෙන්නට ප්‍රයෝගී වෙලා තිබෙනවා මේ පොත. මන්ද එහි විශේෂත්වය තමයි දෙවියන් වහන්සේගේ වචනය බයිබලය කෙරෙහි යැපෙන්නට පොළඹවනවා මේ යථාර්ථයේ රිද්මේ පොත. Hallelujah. We've been, this rhapsody is the world's best selling daily devotional, and we've been reading it as a church for the last 10 years. And what's amazing about this is it stirs you up to read and to understand the Bible. Hallelujah. Hallelujah. මම ඔබත් සමග සාක්ෂි දෙකක් බෙදා ගන්න කැමතියි. එක දවසක් එක මිනිසෙක් යම් කෙනෙකුට ඉතාමත්ම වෛර කරාලු, මෙයාට ඕන කරාලු, මට කියන්න තමයි ඕන කරාලු එයාව මරන්න. ඉතින් ගිහිල්ලා ලාච්චු ඇරලා මේ තුවක්කුව ගන්න හදනකොට ඔහුගේ මූණට විශාල එලියක් පැමිණියලු. ඒ විශාල එලිය පැමිණියේ කුමකින්ද කියලා ඔහු බැලුවහම එතන ඒ තුවක්කුව යට තිබිලා තිබෙන්නේ යථාර්ථයේ රිද්මේ පොතක්. ඔහු ඒක රැගෙන ඒක කියවලා ගැලවීම ලබලා ඔහුගේ මුළු ජීවිතයම පරිවර්තනය වුණා. හලෙලූයා. පුදුම සාක්ෂියක් මේ පොත ඉතාමත්ම බලවත්. ඔබ තවමත් යථාර්ථයේ රිද්මේ පොත කියවන්නේ නැත්නම් ඔබ සබාවට අලුත් නම් මම ධෛර්යමත් කරනවා මේ පොත ගන්න කියවන්න. ඒ වගේම ඔබ දැනටමත් ගන්න කෙනෙක් නම් තවත් කෙනෙකුට ආරං දෙන්න ආශිර්වාදයක් වෙන්න. හලෙලූයා. මන්ද ඕනම ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් පොතක් තමයි මේ යථාර්ථයේ රිද්මේ පොත. Hallelujah. I like to share two testimonies about the Rhapsody. One, there was a hot-tempered man. He was really angry with someone and he wanted to go and shoot him to kill him. So he went to his drawer, opened the drawer, expecting to find the pistol. But what he found was a brilliant light shining out at him. And when he looked carefully, it was this book. It said Rhapsody of Realities. He opened it and started reading it. And it blessed him so much that he knew that Jesus was Lord. He prayed the prayer and received Jesus as his Savior. If you are not yet reading it, you might be new to the church. Start reading it. It's a book that will bless your life. If you have already started reading it, you can now begin to share it with others who also will be blessed just like you are. Hallelujah. Hallelujah. Did you catch that? පළවෙනි අවුරුද්ද සැලැස්ම දෙවෙනි අවුරුද්ද සැලැස්ම කියලා. Just like that, if when you read into a page of the Rhapsody, it says there's a one-year Bible reading plan and the two-year Bible reading plan at the bottom of each page. ඒ පළවෙනි අවුරුද්ද සැලැස්ම කියවනවා කියලා කියන්නේ ඔබ අවුරුද්දක් තුල ඔබට පුළුවන් මුළු බයිබලයම කියවලා අවසන් කරන්න. What that means is if you're reading the one-year Bible reading plan, in 1 year you can complete reading the whole Bible. එහෙට තේමාවක් තිබෙනවා, බයිබල් පදයක් දීලා තිබෙනවා, ඉගැන්වීමක් තිබෙනවා, යාඥාවක් තිබෙනවා. මේ පැත්තේ තිබෙනවා මේ පළවෙනි අවුරුද්ද. මේකෙන් මේ පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද සැලැස්ම ඔබ තවමත් කරන්නේ නැත්නම් සබාව මං කැමතියි ඔබට ධෛර්යමත් කරන්න මෙයට ඇතුල් වෙන්න. Each Rhapsody reading has a title, it has an opening scripture, it has a teaching, it has a prayer or a confession. And then on the side you see this wonderful plan, the 1 year and the 2 year Bible reading plans. Now as a church, if you have not yet entered and begun to read the Bible in a year or in 2 years, I strongly encourage you to join it, to enter this and start reading Hallelujah. The Bible. Hallelujah. ඔබ දන්නවද ඔබව නිර්මාණය කරේ අපගේ ජීවමාන තනන් වහන්සේ. උන්වහන්සේ තුල තමයි ඔබට අයිති මේ අලංකාර සැලැස්ම තිබෙන්නේ. එය තිබෙන්නේ දෙවියන් වහන්සේ තුල. දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ වචනය. ඒකයි වැදගත් වෙන්නේ අවුරුද්දට එකපාරක් හරි දේව වචනය මුළුමනින්ම කියවීම. Hallelujah. Hallelujah. Do you know the one who created you? God, He is the one who has a plan for you. And God is the Word. Therefore, when you read the Bible, and as you try and make an attempt to read it in a year, you are reading this Word that created you. The one who has the plan for you. And you will be guided in that plan. You will be so blessed. සභාපාලකවරුන්ට සේවය කරන අයට කියලා නැහැ සභාව මෙය සේවය කරන අයට පමණක් නෙවෙයි ඔබට අවශ්‍ය නම් සාර්ථක ව්‍යාපාරයක් කරන්නට හොඳින් ඉගෙන ගන්න රොයල්ටි එකේ අයට හොඳින් ඉගෙන ගන්න අවශ්‍යද ප්‍රඥාව මඟ පෙන්වීම ලබන්න අවශ්‍යද දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල මාර්ගය තුල ඉදිරියට යන්න අවශ්‍යද ඔබට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය දේව වචනයයි හැලෙලූයා Hallelujah. You might mistakenly think that the Rhapsody of Realities, the reading of the Bible, the Word of God, is only for leaders and pastors and those who are serving. No, my dear friends, it is for each and every one of us. Perhaps you're a businessman. For your business to be a success, you need wisdom. Where does the wisdom come? From the Word of God, as you read the Word of God. Perhaps you're in the royalty and you're in school studying for your O-levels, your A-levels. Where do you need that mindset, that right wisdom? It's in the Word. Start reading the Word and you will be positioned for success and victory right throughout. Hallelujah. Hallelujah. ඉතින් මොන වෙලාවටද අපි දේව වචනය කියවිය යුත්තේ අපේ කාර්ය බහුල දිනචර්යාවට ඇතුල් වෙන්න කලින් අපි වචනයට ස්ථානය දීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. So when is the best time of the day for you to read the Bible? It is prior to the time when you get busy in your day. Yesus wahanse honda adarshayak una apata me thula piyanan wahanse ekka unwahanse himidiriye eliya wenna kalin Yesus wahanse piyanan wahanse ekka wenwa kaale gatha kara. Amen. Jesus set us the best example. It says that before, while it was still dark, very early in the morning, Jesus set apart time to be with the Father, to hear the voice of the Father. Matthew 6:6 කියනවන් ගෝලයන්ට යේසුස් වහන්සේ උපදෙස් දෙනවා නුඹේ ඇතුල් ගෙට වැද දොර වසා යාඥා කරන්න කියලා උපදෙස් දෙනවා ඇතුල් ගෙට ඔබගේ කාමරය ඇතුළට ගිහිල්ලා දොර වසලා තනිවම දෙවියන් වහන්සේගේ වචනය කියවීම ඉතාමත්ම වැදගත් මන්ද වචනයට හැකියාව තිබෙනවා ඔබව ගොඩනගන්නටත් ඔබට උරුමයක් ගෙන දෙන්නටත් හැලෙලූයා හැලෙලූයා Matthew 6:6 says when you go to pray go into your closet close the door and start praying start meditate as you do these things you will be positioned in the inheritance that God has for your life hallelujah deviyan wahansege aashawa kolosi 3:16 kiyana aakarayata deviyan wahansege wachanaya oba thula ma thula samurdhiwa vaasaya kirima thamai unwahansege kematta the word of God says in Colossians 3:16 that the word must richly dwell in us hallelujah hallelujah ai wachane awashya wenne apata why do we need the word of God apata ekeka welawal tibenawa abiyoga paminena welawal tibenawa apata e wachane ape athule tibunoth vitarai prayojanaya gata ganna puluwan amen because there are times that come when challenges come you can overcome those challenges only if you have stored up and invested the word of God inside yourself e wage ma dairyamat karanawa sabha man kiwa ada dawase deshanawa prayogikai namuth atapasu wena tan tibena nisa obata matak kirimak karanawa irida deshanawa api tamat bhagyawantai nawak givisum jeevana madhyasthane sabhawa obata internet ekeng antarjalayen wenna puluwan cd ragena nawatha nawatha asanna puluwan me paye deshanawa ඔබට 10%ක් maybe ගන්න පුළුවන් මේ වෙලාව තුළ ඔබ නැවත සතිය පුරා ඇහුවොත් ඒ ඔබගේ ආත්මයට ඇතුල් වෙලා ඒ වචනය ක්‍රියාවට දමලා ඔබට පුළුවන් මේ වචනය තුළ ජීවත් වෙන්න ඒ වචනයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට පුළුවන් ඔබ මේ දේශනාව නැවත නැවත ඇසුවොත් පමණයි hallelujah and hallelujah the word of god that's brought to you right now it is to encourage you and it is practical but we miss out on much if we just limit it to this hour go home and start listening to it if not you will only remember 10% of it as you take the cd and you listen to these messages again and again you will be able to live and walk in the revelations that are brought to you hallelujah then wenam api kiwa palaweni eka mokakda deva wachanaya kiyawima namuth kiyawima pamanakin deva wachanaya kiyawima saha adhyanaya kirimen wachanaya athul wenne apage manasata pamanai the first key we said is to read the word to study the word but actually when you read and study that word will only enter your mind 1 Timothy 4:15 api balanna yanawa amplified parivartane we're going to look at 1 Timothy chapter 4 verse 15 in the amplified translation apage jeevithaye prakasha wenna nam deviyan wahansege jeevane maathulai kiyala api dannwa deviyan wahansege swabhavaya maathulai obathulai namuth annaya e de dakinne අපි වචනය මෙනෙහි කළොත් පමණයි we are so good at making confessions I have the life of God in me I have the nature and the character of God in me but you know what people will see that in you only if you have meditated on that word and that it has translated into your life read it in English okay we have 1 Timothy 4:15 in amplified practice and cultivate and meditate upon these duties throw yourself wholly into them as your ministry so that your progress may be evident to everybody hallelujah hallelujah වචනය තුල ප්‍රායෝගිකව කරමින් ඒ තුල රැඳෙමින් මෙනෙහි කරන්න ඔබගේ දියුණු වීම අන් අයට පෙනෙන පිණිස මෙනෙහි කිරීම කියලා තියෙනවා ඇම්ප්ලිෆයිඩ් පරිවර්තනය. හාලෙලූයා. හාලෙලූයා. හාලෙලූයා. හාලෙලූයා. දේව වචනේ ඔබ තුල ප්‍රකාශ වෙන්න නම්, ඔබගේ වාතාවරණයන් වෙනස් කරන්න නම්, වාතාවරණයන් තුල අධිපතිකම් කරන්න නම්, ඔබට වචනය මෙනෙහි කරන්නේ නැතුව ඒ දේ කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. Hallelujah. If you are to overcome the circumstances in your life, the challenges in your life, if you are to dominate in those circumstances, you cannot do that unless you meditate on the word of God. අපි යොෂුවා 1:8 බලන්න යනවා. දෙවියන් වහන්සේ යොෂුවට සාර්ථකත්වයේ යතුරු දුන්නා. හලෙලූයා. හලෙලූයා. We're going to look at Joshua 1:8 because God gives keys of success to Joshua. අපි යාඥා කරන්න කාලය වෙන් කරනවා. දේව වචනය කියවන්න කාලය වෙන් කරනවා. සභාව ඔබ කී දෙනෙක් මෙනෙහි කරන්න කාලය වෙන් කරනවද? වචනය මෙනෙහි කරන්න කී දෙනෙක් ඔබ කාලය වෙන් කරනවද? We take time to pray. We set apart time to read the word, but how many of us take time to meditate on the word of God? Kumakda Yoshuata deviyan wahanse kiwwe. What did God tell Joshua? Me vyavasthawa pota. Vyavasthawa pota kiyawima nube mukayen mukayen paha noweva hadawaten paha noweva kiyala kiwwe neha. දෙවියන් වහන්සේ ජොෂුවට කිව්වා මුඛයේ දේව වචනය තබා ගන්නයි. එහි ලියා තිබෙන දේ සියල්ල කරන්නට බලා ගන්න පිණිස. මන්ද ඔහුගේ මුඛයේ දේව වචනය තිබුණේ නැත්නම් එහි ලියා ඇති දේ කරන්නට ඔහුට හැකියාව ලැබෙන්නේ නැහැ. ඔබේ දේ අල්ලගත්තද? ඔහු දෙවියන් වහන්සේ කියනවා රෑ දහවල් වචනය මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට මොකක්ද යොෂුවට වෙනවා කියලා කිව්වේ? එවිට නුඹේ මාර්ගය, ඔබට කියවන්න පුළුවන් ස්ක්‍රීන් එකේ, එවිට නුඹේ මාර්ගය සඵල වී නුඹට සුභ සිද්ධ වන්නේය. ඉංග්‍රීසි බයිබලයේ කියනවා තව දෙයක්, ඔබට ප්‍රඥාවෙන් කටයුතු කරන්න හැකියාව ලැබෙන්නේය. හලෙලූයා. Hallelujah. You can follow the scripture on the screen as I read it with you. Joshua 1:8. This book of the law shall not depart out of your mouth, not your heart. So it has to be in your mouth. But you shall meditate on it day and night, that you may observe and do according to all that is written in it. So only when you meditate and you start doing that, that word starts affecting your life. It says, what happens? How does it affect your life? It says, for then you shall make your way prosperous, and then you shall deal wisely and have good success. Hallelujah. Oba sabawa itha saralai itha prayogikai mukaye kumakda oba thaba gata yutte වචනය. Hallelujah, church. It's very simple and very practical. What do we use our mouth for? For the word of God. ඇයි මුඛයෙන් ඒක තබා ගන්නෙ? Why do we keep the word of God on our mouth? දේ වචනේ ලියා ඇති දේ කරන්න පුළුවන් වෙන පිණිස. So that what is written in the word we will start doing. කුමක්ද අපි කළ යුත්තේ? රෑ දහවල් එය මෙනෙහි කරන්න අවශ්‍යයි. නැත්නම් අපට වචනය ක්‍රියාවට දමන්නට බැහැ. What must we do? We need to meditate the word of God day and night. වචනය, if not, we cannot do the word. වචනය මුඛයේ තබාගෙන දිවා රාත්‍රියේ මෙනෙහි කරේ නැත්නම් කුමක්ද වෙන්නේ? මේ සඵලත්වයේ සාර්ථකත්වයේ අපට භුක්ති විඳින්න බැහැ. නමුත් අපි මෙනෙහි කරන කල දෙවියන් වහන්සේ කියනවා නවගිවිසුම් ජීවන මධ්‍යස්ථානය නුඹේ මාර්ගය සඵල වන්නේය, නුඹ සාර්ථක වන්නේය, සියලු අවස්ථාවල නුඹ ප්‍රඥාවන්තව කටයුතු කරන්නේය. හලෙලූයා. Hallelujah. So if we do not meditate on the word, if we do not do the word, then what's going to happen to us? We will not be successful. We will not be wise. But New Covenant Life Center Church, as we keep speaking the word, as we keep meditating the word, as we keep doing and living in the word, you are going to be successful. You are going to be prosperous. You are going to deal wisely in all that you do. Hallelujah. මෙනෙහි කිරීම හalleluya මෙනෙහි කිරීමට පියවර තුනක් ඉතා ඉක්මනින් ඔබ වෙත ගෙනෙන්න කැමතියි. I'm going to talk about three levels of or three steps in meditation. ඔබත් මාත් සමග මේ දේ ඔබට කියන්න පුළුවන් මන්ද ස්ක්‍රීන් එකේ අපි දාන්න යනවා ගීතාවලිය පළවෙන පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා. We're going to look at Psalm 1 verse 1 to 3. කුමක්ද මෙනෙහි කිරීම කියලා කියන්නේ? What is meditation? කෙසේද අපි මේ දේ කරන්නේ? How do we meditate? Hallelujah. පළවෙනි පියවර තමයි වචනේ ඔබ අල්ලගන්න හොඳින් අවධානය යොමු කරලා මේ දේ දැම්මම අල්ලගන්න. Pay attention and catch these things. වචනය කියවන විට වචනය මත රැඳී සිටමින් නිශ්චලව වචනය ගැන සිතමින් පින්තූරයක් ඔබ මවා ගන්න. When you are reading the word of God, you need to remain there. You need to ponder upon that word and start visualizing the picture that's rising up out of that word. ඇයි එසේ කරන්නේ අපි? Why must we do that? ඒ මං කිව්වා වචනය කියවනකොට වචනය තිබෙන්නේ මනසේ. නමුත් අපි මෙනෙහි කරගෙනකොට මනසේ තිබෙන දේ අපගේ ආත්මයට ඇතුල් වෙනවා. ආත්මයට ඇතුල් වුණාම මොකක්ද වෙන්නේ? වචනය මුල් අදිනවා අපි තුල. හල්ලෙලූයා. Hallelujah. So why should we do this? I told you when we initially read the word is only in our mind. But as we begin to meditate on it, the word goes from our mind into our spirit. And when we get into when the word gets into our spirit, that's when the word of God takes root in our lives. දෙවනි පියවර මෙනෙහි කිරීමේ වචනය Tamanṭama ita softly shabdayak nathiwa eha patte inn ekkenata nevey Tamanṭama kiyawima miminima the husmayata kiyawima is to mutter the word of God under your breath. It is for you, not for your neighbor to be hearing. ඒකේ මොකක්ද ප්‍රතිඵලය? වචනය පෞද්ගලීකරණය කරගන්න. වචනය ඔබේ කරගන්න. Amen. What happens as you do that? You begin to personalize the word. You begin to take ownership of this word and say it is for me. Hallelujah. අපි කරන හැම ක්‍රියාවක්ම කරන්නේ යම් හේතුවක් නිසා. යම් ප්‍රතිඵලයක් ලබා ගන්න පිණිස. Every act that we do is for a certain reason and we are expecting certain results as a result of that. Hallelujah. Hallelujah. එකපාරක් නෙවෙයි හුස්මයට මේ වචනය අපි කියන්නේ දිගින් දිගටම දිගින් දිගටම දෙතුන් හතර පාරක් දිගින් දිගටම හුස්මයට ඒ වචනය ප්‍රකාශ කරන්න පුළුවන්. We don't just mutter and whisper that word just once, but you continuously whisper that. You keep on speaking it. You keep on muttering that to yourself. Mama e geethavaliye palawana parichchede palawana padaye sita kiyawanna yanawa mankwa prathamenma oba kiyawana kota pinthurayak mawa ganna. Devaniyata kiyawana kota oba husmayata e de prakasha karanna. තුන්වෙනියට කියවනකොට ඔබ ශබ්ද නගලා ඔබ මොරගසලා වචනය ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඇයි එහෙම ශබ්ද නගලා අපි වචනය ප්‍රකාශ කරන්නේ? අපට කනට ඇහෙන අපට පංචේන්ද්‍රියට ඇස්වලට දකින ඒ ඍණවාදී ඍණවාදී වචන වෙන්න පුළුවන්, ඍණවාදී හැඟීම් වෙන්න පුළුවන්. ඒ ඍණවාදී දේ ඔබවා ඔබගේ ආත්මය ඇතුළාන්තයෙන් දේව වචනය ඉස්මතු වෙන පිණිස ඔබ වචනය ශබ්ද නගලා කියවන්න අවශ්‍යයි. Hallelujah. We said there is a reason for what you're doing. And so the first is we ponder and we visualize. The second we mutter and we whisper it to ourselves. Thirdly, we shout the word of God. As you start shouting, why do we shout the word? Because constantly there are so many negative voices that you begin to hear. When you shout the word, that word that you're shouting starts drowning all the other voices, and that rises up loud in your spirit and it becomes that Hallelujah. Strong sound. මම දැන් ඔබත් එක්ක කරන්න යන්නේ තුන්වෙනි පියවර පමණයි වෙලාව මදි නිසා. So I'm going to do the third step. ලැස්තිද ඔබ තිරේ තියෙන එක ඔබට කියව ගන්න පුළුවන්. I think we'll do it only in Sinhala. Okay. English speaking people, you can please read it on the screen, so and do it with me. Do it simultaneously. Those who read English, you can read it once they are reading it in Sinhala. අපි පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයෙන් පටන් ගමු. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයොන්නා වූ පෞකාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නා වූ නින්දා කරන්නන්ගේ ආසනයෙහි නොහින්දාන්නා වූ ස්වාමීන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නා වූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දහවල් මෙනෙහි කරන්නා වූ තැනැත්තා මනුෂ්‍යයා ආශිර්වාද ලද්දෝය. ඔබ කියන්නේ ඒ මමයි, ඒ මමයි, මම ආශිර්වාද ලත්. Hallelujah. I'm blessed. Hallelujah. Say that, I'm blessed. Oh mama, ඔබ කියන්නේ මම දිය ඇලවල් ළඟ හිඳ වූ නියම කලට ඵල දෙන නොමැලවෙන කොළ ඇති ගසක් හා සමානය. ඔබ කියන්නේ ඒ මමයි. Say that's ඒ මමයි. That's me. මම කරන සියල්ල සඵල වේ. Everything I do prosper. Everything I do prosper. Amen. මෙනෙහි කිරීමේ පියවර තුන ඔබ අල්ලගත්තද සබාව? Did you catch the three steps of meditation? Hallelujah. Jesus wahanse api dannawa wachane manshavatvi Jesus wahanse tamai wachane unwahanse me loke hasirena kota anda minissun ge asaruna birikan aruna korun evidda මොකක්ද උන්වහන්සේ වචනය නිසා අපි දකිනවා බොහෝ බලවත් දේව දාසයන් යේසුස් වහන්සේ වගේ ක්‍රියා කරනවා මේ ලෝකේ. හලෙලූයා. කුමක්ද ඔබගේ ඔබ හිතන්නේ ඔවුන්ගේ රහස කුමක්ද? Hallelujah. We know that Jesus was the word that dwelt in flesh and walked this earth. And when that word walked the earth, he healed the blind eyes, unstopped the deaf ears, made the lame to walk. Now we see that happening today. There are many mighty men of God doing that. What do you think is their secret? Hallelujah. Mama obata rahasak kiyanna. Mama danagatta Pastor Chris eka Bible padayak paya dekak menhi karanawalu. Hallelujah. Hallelujah. Ohuge jeevithaye wachane bawata patwela. Ema nisa Jesus wahanse kale mokakda? Ohu athin ohu karunu labana. Ohu mulu lokeyatama ema nisa aashirwadayak sabawa api eka padayakin patan gamu. Vinadi 5ක් wen karala patan gamu. Oba udasana negitla himidiriye negitla oba negitina welawata wada vinadi 30ක් kalin negitinna utsaha karanna. පැයක් කලින් නැගිටින්න උත්සාහ කරන්න ඔබ සේවය කරනවා නම් මේ දේ කරන්නේ නැත්නම් විනාඩි 5ක් 10ක් මෙනෙහි කිරීම උදෙසා ඔබ පාවිච්චි කරන්න ඔබගේ ජීවිතයේ සියලු වාතාවරණවල ඔබ අධිපතිකම් කරන යනවා. ඔබගේ වාතාවරණ වෙනස් කරන්න ඔබ හැකියාව ලබනවා. හලෙලූයා. Amen. So if you take a man of God like Pastor Chris, I've heard that he takes one scripture and meditates it for 2 hours. He has now begun to become the word of God, and therefore he gets the same results that Jesus got. He is able to do mighty miracles. So church, I encourage you to wake up half an hour before, perhaps 1 hour before you normally wake up, and start meditating. Take 5 minutes, 15 minutes to meditate on a scripture, and you will see that you will begin to dominate in all the circumstances of your life. Hallelujah. මෙනෙහි කරනකොට විතරයි අපට ඒ රේමා පද පාසලිස් අපට හොඳින් උගන්වලා තියෙනවා. රේමා පද, ඒ කියන්නේ වාතාවරණයට අදාළ දැන් වචනය ඔබට අල්ලගෙන ඒ දේ නිදහස් කරන්න පුළුවන්. ඔබගේ වාතාවරණ වෙනස් වෙනවා. හලෙලූයා. ඔබ ශූරේක්, ජයග්‍රාහකෙක්, සාර්ථක කිතුන ජීවිතයක් ඔබ ගත කරන්න යනවා. හලෙලූයා. Hallelujah. So here's how you live a victorious, successful Christian life. Pastor Liz has also explained this to us many times. When you meditate, that's when you get a rhema word. What is a rhema word? It is the now word for your life, for the circumstances that you are facing right now, to overcome them, you get the now word when you meditate. Hallelujah. සුබ උත්තරීතල තරේ රැඳී සිටින්නට මෙන්න ඔබට තුන්වෙනි යතුර ආත්මයන්න් වහන්සේ තුල පූර්ණ වීම. Hallelujah. For you to remain and dwell in the supernatural realms, here's your third key. Be filled in the Holy Spirit. හැමදාම වතුර බොනවා වගේ මේක දිනපතා කළ යුතු දෙයක්. Just like we drink water every day, we need to do this every day. මම පූර්ණයි කියලා කිව්ව පළියට ඔබ පූර්ණ වෙන්නේ නැහැ. Just because you say I'm filled, you will not get filled. දැන් අපි ප්‍රායෝගිකව බලන්න යනවා කොහොමද ආත්මයානන් වහන්සේ තුල පූර්ණ වෙන්නේ? එපිස 5:18-19 අපි බලමු. We're going to look practically, how do we really get filled? We're going to look at Ephesians chapter 5, verse 18 and verse 19. Dahata B kiyenawa Aathmayanan wahanse thula poornawanna. In verse 18 of Ephesians chapter 5, Sinhalaken 19 Aathmayanan wahansegen poornawanna. E poornawanna kiyala kiyanne api nirantarenma poorna vela inne nathi nisa. It says be filled in the Holy Spirit. The reason it says be filled is because we are not being filled all the time. Hallelujah. අපි බලන්න යනයි 19 වෙන පදේ කෙසේද අපි ආත්මයානන් වහන්සේ තුල පූර්ණ වෙන්නේ. ඒකේ King James පරිවර්තනයේ තමයි නිවැරදි ආකාරයට සඳහන් වෙන්නේ speaking to yourselves තමන් තමන්ටම ගීතිකා ගායනා කරමින් කවිවලින් ආත්මික ගීවලින් තමන් ඒ සිංහල බයිබලයේ එකිනෙක කෙනාට කියන එක වැරදීමක් තමන් තමන්ටම ගායනා කරගත යුතුයි. එය එක ආකාරයක් ආත්මයානන් වහන්සේ තුල පූර්ණ වීම. දෙවනි ආකාරය තමයි ස්වාමින් වහන්සේට අපගේ මුළු හදවතින්ම ගීතිකා ගායනා කිරීම. Hallelujah. So we see in verse 19 it tells us how to be filled in the Holy Spirit, and the King James Version gives us the right wording, the right translation there. It says speaking to yourselves, not speaking to others, in psalms, hymns and spiritual songs. And then it says singing and making melody in your heart to the Lord. Hallelujah. That's the second method. තුන්වෙනුව කුමක්ද කරන්නේ? 20 වෙනි පදයේ කියනවා ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සියලු කාරණා තුල ස්තුතිවන්ත වෙන්න. Hallelujah. So you're number 1 speaking to yourselves, number 2 you're making melodies in your heart, and verse 20 gives us number 3 giving thanks always for all things unto God. නැවත වතාවක් ඔබට පුළුවන් මාත් එක්ක සම්බන්ධ වෙන්න. ගීතාවලිය 23 අපි ගායනා කරන්න යනවා. හලෙලූයා. ඔබට ගායනා කරන්න පුළුවන්, කටින් කියන්න පුළුවන්. පාසලිස් මට එක දවසක් කිව්වා ගීතිකා සාම්ස් නිරන්තරයෙන්ම ගායනා කරන්න කියලා. Hallelujah. We're going to do another practical thing right now. Pastor Lisa has told us to sing the psalms in the Bible. ඉතින් ගීතිකා තමන්ටම ගායනා කරනකොට කුමක්ද වෙන්නේ? අපි ආත්මයානන් තුල පූර්ණ වෙනවා කියලා කියන්නේ මොකක්ද? මම මගේ ඇතුළාන්තය ගොඩනගා ගැනීම, මම මගේ ඇතුළාන්තය ශක්තිමත් කර ගැනීම, මම නොසෙල්වෙන කෙනෙක් වෙන්න. හලෙලූයා. කුණාටු මාධ්‍යයෙන් මට පුළුවන් වෙන්න කැලින් හිට ගන්නට, සමාදානයෙන් රැඳෙන්නට. හලෙලූයා. ඒ දේ කරන්නේ මේ ආකාරයටයි. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. So what does it mean to be filled in the Spirit? It is to build yourself up, to strengthen yourself, so that in the midst of the storms you can be immovable. Hallelujah. Esane kino obatat puluwan math ekka me de kiyanna Swami Mahanse mage enderaya mata kisi hingayak novanne unwahanse nil goduru bimwala malaginnata salaswana seka නිශ්චලෝද්‍යාසලින් මාගෙන යන සේක හාලෙලූයා උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරන සේක ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මාගෙන යන සේක හාලෙලූයා ඒ ආකාරයෙන් ඔබ ඔබටම කියා කන්නකොට ඔබගේ ආත්මය ඔබ ශක්තිමත් කරගන්න ඔබගේ ආත්මය ඔබ ගොඩනගා ගන්නවා හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා So that's what you need to be. Did it in single. You need to do that. Put a tune to the psalm and sing it. As you sing it, you are building up, edifying your own spirit. Geetika gayana kirima api tawat aakare ape namaskara kandayame gayana karanawa obatath puluwan gayana karanna mata puluwan samade api eka deviyan wahanseeta da kiyanne na මට කියාගන්නේ හැලෙලූයා හැලෙලූයා in our worship team we sing lots of wonderful songs and then we sing that song I can do all things now do we sing that to God මා බලවත් කරන ක්‍රිස්තුස් වහන්සේ තුල මට සියල්ල කළ හැකි ඒ ගීතිකා ඔබ ඔබටම කියා ගැනීමෙන් ඔබගේ ආත්මය ඔබ ශක්තිමත් කරගන්නවා හැලෙලූයා So we are singing that scripture I can do all things through Christ who strengthens me you are actually singing that to yourself and strengthening yourself දැන් මෙතන මම කතා කරේ ඒ එපිස 5:19 තමා තමාටම ගීතිකා ගායනා කරමින් තමාම ශක්තිමත් කරගන්න ආකාරය So this was an example of Ephesians 5:19 where you sing psalms to yourself and therefore you build up yourself you're getting filled Esane kiyenawa obageema geethika deviyan wahanseeta mulu hadawathinma gayana karanna e aakarayenuth oba karanne ඔබව ගොඩ නගා ගන්න එක හාලෙලූයා හාලෙලූයා it continues to say sing songs to the lord make melodies to the lord කොහොමද අපි කරන්නේ how do we do that මහිම වේවා ස්වාමිනි ඉස්තුති වේවා ස්වාමිනි ඔබ වහන්සේගේ නාමය ඔසවනවා හාලෙලූයා ඊටමත් බලවත් How do we do that? We say, Glory to your name. We give you thanks, O Lord. All honor and splendor and glory to you. As you do that, you are building yourself. You are singing your own songs. You are making your own songs. And you are lifting up and edifying the name of the Lord. Hallelujah. Tumeni karanawa oba obawama oba aathmayanan wahanse thula purna wenna nam tumweniya siyalu karana thula deviya වහන්සේට ස්තුති දෙන්න ඔබට පුළුවන් ස්වාමීනි මා ගන්න හුස්ම නිසා ස්තුති මගේ පවුල නිසා ස්තුති මගේ සබාව නිසා ස්තුති පාස ක්‍රිස් කියනවා ඔහුගේ දිනපතා යාඥාව තුල 90%ක් ඔහු කරන්නේ දෙවියන් වහන්සේට ස්තුති දීම හැලෙලූයා ඔන්න අල්ල ගන්න ඔබ යතුරුක් හැලෙලූයා Now catch this Pastor Chris says in his daily prayers 90% of his prayers is saying thank you for the breath that I breathe thank you for my family thank you for my church for my pastors thank fill your prayers with thanksgiving if you want to be filled with the Holy Spirit learn to say thank you in your prayers hallelujah yohan 3:34 kiyana kisima mimmakin torawa apada aathmayanan wahanse deviyan wahanse deela tibena kiyala hallelujah john 3:34 says that we have received the holy spirit without any measure without any limit api balanna yanawa jude 1:20 we are going to look at jude 1:20 amplified parivartane mese kiyana premavantiyani nubala wanahi nubalaage ඒ සුද්ධ වූ ඊතා සුද්ධ වූ ඇදහිල්ල පිට නුඹලාම ගොඩ නගා ගනිමින් ඉදිරියට යමින් ගොඩ නැගිල්ලක් මෙන් ඉහළට ඉහළට නැගී සිටමින් ආත්මයානන් වහන්සේ තුල ඒ කියන්නේ අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න Hallelujah let's look at Jude 1:20 in the amplified version it says but you beloved build yourselves up founded on your most holy faith make progress rise like an edifice higher and higher Amen. Praying in the holy spirit that means praying in other tongues Amen. Hallelujah ඔබගේ ඇදහිල්ලේ විවිධ මට්ටම් තිබෙනවා your faith has various levels. මෙතන කියන්නේ ඔබගේ ඊතා ශුද්ධ වූ ඒ කියන්නේ ඉහළම ඇදහිල්ලේ මට්ටමේ සිට ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරනකොට ඒ ඇදහිල්ලේ මට්ටම ඉහළට ඉහළට ඉහළට යනවා. ඔබගේ ජීවිතයේ තිබෙන සැකය බිය ඒ සියලු දේ ඍණවාදී භාවය එන්න එන්න එන්න එන්න පහළට යනවා. හලෙලූයා. ඔබගේ ශුද්ධ වූ ඇදහිල්ල ස්වභාව අන්‍ය භාෂාවෙන් කතා කරමින් ගොඩනගන්න නොකඩවා විනයක් ඇතිව ඒ දේ කරන්න ඔබ පුහුණු වෙන්න අවශ්‍යයි. ආමෙන්. හලෙලූයා. හලෙලූයා චර්ච්. Start building up your most holy faith. We said there are levels of faith. Your most holy faith is your highest level of faith. As you keep speaking in tongues, your faith is going to go higher and higher. You're building yourself. And you know what happens when your faith goes higher? Things like doubt, fear, and other confusing things that try to pull you down. They start becoming less and less and less. Oba, they diminish in your life. gedara gihilla kiyawanna roma pote 8:26 oba yam karana athula yaaknya karannata nodannawa nam oba anya bhashawen katha karanna manda oba anya bhashawen katha karana kala deviyan wahanse oba udessa vivida akaren medihat kam kar karanawa. Hallelujah. Hallelujah. Go home and read Romans 8:26. Sometimes you might be faced with situations you don't know how to pray, but as you start praying in other tongues, it says the Holy Spirit himself will begin to intercede. He'll begin to pray with you and things will start happening. Manda sarva baladari deviyan wahanse obage karanawa gana oba nodanna dewal unwahanse danawa. Hallelujah. Anya bash Almighty God knows things about your situation that you even don't know about, and he knows how to correctly pray with you regarding those specific things. Hallelujah. Din mage aathmaya pubudu karaganna obage aathmaya pubudu karaganna prathamika aakarya thamai anya bhashawen katha kirima oba anya bhashawen katha kirimen patang ganna ita passe unwahanse obata maga penwavi geethika gayana karanna kavi oba obagema geethika gayana karanna deviyan wahansete stuti karanna e aakarayen obata puluwan wenas wim genenna jeevithaye adhipathikam karanna obata hakiyawa labevi. Yes, so where do we start getting filled? By speaking in other tongues. When we do that, we are activating our spirit. As we are activated, the Holy Spirit starts leading us. He might say, now start speaking to yourselves in psalms. Now start saying glory to the Lord and bless the name of the Lord in a song. He will start releasing thank yous through you. He is leading you in getting filled. Hallelujah. Deviyan wahanseta lokuwat polasanna. Shall we give the Lord a big round of applause? Oba darshana dakinna arambha karavi. Deviyan wahanse vivida karana ඔබගේ ව්‍යාපාර කටයුතු සම්බන්ධව පවුල සම්බන්ධව ඔබ නොදන්න රහස් එළිදරව් කරා. ඉතා වැදගත් සබාව ඔබගේ වාහනේ වෙන්න පුළුවන් නිදා ගන්න තැන හෑන්ඩ් බෑග් එකේ පොඩි පොතක් තබාගෙන දෙවියන් වහන්සේ එළිදරව් කරන සියලුම දේ ඔබ ලියා ගන්න. හලෙලූයා. හලෙලූයා. God will start giving you visions. He will start giving you things that you need to know. Secret revelations about your business, your family, various things. So therefore, you need to always be ready to catch these. To remember these, you need to always carry a little notebook with you, maybe in your handbag, in your vehicle. Always keep it with you with a pencil or pen so that you can jot down these promptings from the Holy Spirit. Hallelujah. Hallelujah. මම ඔබත් සමග ඉතා කෙටියෙන් දිග සාක්ෂියක් බෙදා ගන්න යනවා. I'm going to share a long testimony very briefly. කුඩා දරුවෙක් හිටියලු අවුරුදු 6දී ඔහුගේ මව නැති වෙලා අවුරුදු 13දී පියා නැති වෙලා ඔහු ඉතාමත් බියෙන් කනස්සලු ස්වභාවයෙන් ඔහුට සහෝදරයන් 3 දෙනෙක් හිටියා. ඔවුන් අනාථයන් හැටියට බාර දීලා තිබුණා කෞරුවත්ව ඔවුන්ව රැක බලා ගන්නට හිටියේ නැති නිසා. එම නිසා මේ කුඩා පුතා ඉතාමත් බියෙන් කරදරයෙන් තමයි හිටියේ. මන්ද ඔහු දැනගෙන හිටියේ නැහැ ඊළඟ වේල කවුද දෙන්නේ ඔහුගේ මේ අධ්‍යාපන කටයුතු වලට කවුද වියදම් කරන්නේ කියලා. There was a little boy at the age of 6, he lost one parent. At the age of 13, he lost his other parent. This child had become an orphan and was growing up in fear. He didn't even sometimes know when his next meal will come, from where will it come? So he was growing up in fear. නමුත් එක්තරා දවසක ඔහු කුඩා කල සිටම පාස්ටර් ඇන්ඩ්‍රුගේ සභාව ගැන දැනගෙන වචනය ඉගෙන ගන්න පටන් අරගෙන තිබෙනවා. එදා ඉරිද දවසේ ඔහු ගිහිල්ලා ගියපු හැටිය පාස්ටර් ඇන්ඩ්‍රු යාඥා කළා, කිව්වලු බිය තුරන් වෙන්න කියලා. ඔහුගේ ජීවිතෙන් සියලු බිය එදා දවසේ තුරන් වෙලා ඔහු පාස්ටර් ඇන්ඩ්‍රු ට්‍රේනින් එකකට දාලා තිබෙනවා. වචනය ඔහු කියවලා ඉගෙන ගනිමින් ඉන්නකොට මේ කුඩා පුතා තහොකෝ එයාගේ නම පටන් ගත්තලු දේව වචනය මෙනෙහි කරන්න. මම සූදානම් වෙනකොට මේ සාක්ෂිය ඇහුවම බොහෝ ධෛර්යමත් වුණා. ඔහු වචනය මෙනෙහි කරන්න පටන් අරගෙන දිගින් දිගටම සුදාත්මයන්න් වහන්සේ තුල පූර්ණ වෙන්න පටන් ගත්තලු. ඔහුට ප්‍රථමයෙන්ම ඔහුගේ තාත්තා නැති වෙන්න කලින් ක්‍රිකට් තරඟයට ඔහු කැමති නිසා ක්‍රිකට් වලට එක්කෙනෙක් ස්පොන්සර් කරාලු. ඔහු වෙනුවෙන් වියදම් කරාලු. ඊට පස්සේ ඔහුට එංගලන්තයට යන්න full scholarship එකක් සියල්ල නොමිලේ ඔහුට ලැබුණලු. hallelujah. ඔබ දන්නවද ඔහු දැන් කොහෙද ඉන්නේ කියලා? ඇමරිකාවේ තිබෙන උසස්ම විශ්වවිද්‍යාලයේ උසස්ම උපාධි, ඩබල් උපාධි ලැබමින් ඔහු මුළු ලෝකයටම බලපෑමක් ඇති කරන පිණිස පරිගණක ශාස්ත්‍රයේ Facebook, Google වගේ ගවේෂණය කරනවලු ලෝකයට ආශිර්වාදයක් වන පිණිස. hallelujah. ඒ අන්ධකාර ඍණවාදී බියව හිටිය කවුරුවක් නැතුව හිටිය ඒ කුඩා පුතා දෙවියන් වහන්සේ ඔසවලා ඔහුගේ යතුර උනේ කුමක්ද? වචනය මෙනෙහි කිරීම, ශුද්ධාත්මයන්න් වහන්සේ තුල පූර්ණ වීම. hallelujah. ඔබටත් මටත් විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. ආමෙන්. Amen. This child happened to walk into Pastor Andrew stood fearful, and on that day Pastor Andrew called him up forward, and as he prayed he said, "Fear, I cast you out." This child from that day started growing in the word, meditating in the word, and things started happening in his life. Someone sponsored cricket in his life, and then he started going to the world's best university. He's in USA right now, and he's discovering things like Facebook, social media that can impact and influence the world. The Lord has transformed his life. What was the secret? Meditating on the word of God. Hallelujah. Hallelujah. Mama obata kiyenawa podi rahasak, sootraya. I'm going to give you a little Vachane secret. Vachane menhe kirima hariyata gana ahara ganna wage. Deviyan wahanse thamai mata me pinthure dunne. Meditating on the word of God is like So meditating on the word is eating solid food. Being filled in the Holy Spirit is like drinking water. නමුත් මම ඔබට කියන්න කැමතියි, ඔබත් ආත්මයක් මමත් ආත්මයක් නිසා ආහාර පාන වතුර වලට වඩා අපගේ ආත්මික පෝෂණය ඉතාමත්ම වැදගත්. hallelujah. But I like to tell you, because you and I are both spirits, rather than instead of the solid food and the material food, the spiritual food is what's more beneficial. මම ඔබට මේ ඝන ආහාර ගැන කියන්නේ, ඔබ දැන් මං කියවනේ උදේ හිමිදිරියේ නැගිටලා වචනය කියවන්න, මෙනෙහි කරන්න, පූර්ණ වෙන්න කියලා. උදෑසන කනකොට ඝන ආහාරනේ ඔබ කන්නේ. hallelujah. ඔබ මෙනෙහි කරපු ඒ බයිබල් පදය මතකයට ගෙනෙන්න, දවල් ආහාර ගන්නකොට ඒ බයිබල් පදය මතකයට ගෙනෙන්න, රෑ ඝන ආහාර ගන්නකොට hallelujah worship team එක මා සමගද ඝන ආහාර ගන්නකොට ඒක මතක් කරන්න. ඔබ වතුර බොන හැම අවස්ථාවකදීම ඔබ ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් පූර්ණ වෙන්නට වග බලා ගන්න. hallelujah. Amen. Here's a picture the Lord gave me. You remember I said that Jesus read the word and he spent time with the Father very early in the morning. So when you have your breakfast and you're eating your solid food, remember the scripture that you meditated during your quiet time. When you're having your lunch, again bring to memory that scripture that you meditated. When you're having your dinner, you're eating your solid food, you remember, what is my spiritual solid food for today? I need to meditate on that. And then you might have a drink of water with these meals. Every time you drink a water, have a drink of water during the day, what should it remind you of? I need to be filled in the Holy Spirit. Hallelujah. I need to be filled. Hallelujah. Prashansa veva kiyala kiyamuda. Shall we say hallelujah? Praise the Lord. හිමිදිරියේ කාලය ගත කරනවා වගේම සභාව මම ඔබට ධෛර්යමත් කරනවා හවස් කාලේ විනාඩි 5ක්වත් මම කියනවා ඔබ පූර්ණ වෙන්න සුදාත්මයන්න් වහන්සේ තුල අන්‍ය භාෂාවෙන් කතා කරන්න. නමුත් වටපිට බල බල නෙවෙයි. වෙන දේවල් හිත හිත නෙවෙයි. ඔබගේ මුළු අවධානයෙන් හලෙලූයා. ඔබ වටපිට බල බල අන්‍ය භාෂාවෙන් කතා කරොත් කිසි ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. හලෙලූයා. ප්‍රතිඵල දකින්න නම් මුළු අවධානය යොමු කරලා අන්‍ය භාෂාවෙන් කතා කරන්න අවශ්‍යයි. ප්‍රශංසා වේවා මගේ ස්වාමි පුරුෂය මට ට්‍රාන්ස්ලේට් කරන එක. Hallelujah. So like I told you, in the mornings you spend time with the word, in the evenings you can take time, maybe 5 minutes, to be filled in the Holy Spirit by speaking in tongues. Now one thing I like to tell you about speaking in tongues: when you're speaking in tongues, don't look here and there, don't let your mind drift and think about this, that and the other. Your speaking in tongues will be of no use. But if you want to really make progress, make a change, be really filled, you need to give your whole attention, put your whole mind, your whole self in speaking that tongues. And as you do that, you will be filled very quickly. Hallelujah. Saile e de karanna. Hallelujah. Start doing that in your cell meeting. Karala pennanna obata welawa madi nisa. Hallelujah. Right. I do not have Deva wacana kiyawanna kiwwa menihi karanna kiwwa thunweni eka hayyen hayyen ආත්මයන්න් වහන්සේ තුල පූර්ණ වෙන්න කියලා කිව්වා. හතරවෙනි එක තමයි කතා කිරීමේ සැසිවාර පවත්වන්න. Yeah, we are looking at the fourth point now, talking session. ඔබ කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලා තමාම තමන්ටම කතා කරගන්න. Go and look at the mirror and start talking to yourself looking at the mirror. අපි කතා කරන දේ ඉතාම වැදගත්. මන්ද අපි වපුරන දේ තමයි, අපි කතා කරන දේ තමයි අපි නෙලා ගන්න යන්නේ. Hallelujah. What we speak is very important, because what we sow is what we reap. පාස්ටර් ක්‍රිස් කියන දෙයක් තමයි අද අපි ඔබ මම ඉන්න ස්ථානයේ රඳා පවතින්නේ. මම අතීතයේ කතා කරපු වචනවල එකතුවක්. මගේ අනාගතය නිර්මාණය වන්නේ අද දවසේ මම කතා කරන වචනාලුව. Hallelujah. Hallelujah. Something that Pastor Chris says is, today what I am is the sum total of all the words I spoke in the past, and my future will be what I speak today in the now. Hallelujah. ඔබ හදවතින් විශ්වාස කළා ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඔබ දකින්න කැමති දේ ඔබගේ දරුවන්ගේ ජීවිතේ වේවා, ඔබගේ ජීවිතේ වේවා. උදෑසන අපි පවුලක් හැටියට කරන දෙයක් තමයි පාස්ටර් රවි දරුවන් ඉස්කෝලේ අරගෙන යනකොට වාහනේ අපි 3 දෙනාටම දෙනවා ප්‍රකාශ කිරීම කරන්නට. I'm blessed. මම ආශිර්වාදලත්, මම සඵලවත්, මම බැබලෙනවා, මම සමෘද්ධිමත්, මම අද ඉස්කෝලේ ඉදිරියට යනවා කියලා ඒ ආකාරයෙන් ප්‍රකාශ කිරීම කරන්නට හැම කෙනෙකුටම අවස්ථාවක් දෙනවා. ඒ පාර ඉන්න අනතුරුව අපිත් ඔවුන් සමග ප්‍රකාශ කිරීම කරනවා. අපි ඒ දවසට දකින්න කැමති දේ. ඊට පස්සේ ඉස්කෝලේ ඇරලා එනකොටම අහන්නේ, මොනවද සාක්ෂි? ඒවුන් දැන් ඔවුන් එන්නේ අපිට සාක්ෂි කියන්න බලාගෙන. හලෙලූයා. ඒ වගේම නින්දට යනකොටත් ප්‍රකාශ කිරීම කළා තමයි අපි දරුවන්ව නින්දට දාන්නේ. මන්ද දරුවන්ව අපි මේ වයසේදී උන්වහන්සේගේ වචනය තුල පුරුදු පුහුණු කරන්න අවශ්‍යයි. ලොකු වෙනකොට ඔවුන් ඒව අත් නොහරින පිණිස. හලෙලූයා. Amen. Amen. So what we speak is what we want to see in our lives. So this is something that we have been doing practically with our children in the morning while going in the car. Each child is given a time to say, make confessions, to talk the word about themselves, to say, I'm the blessed, I'm the head and not the tail, I'm the first and the best. As they keep speaking these things, each person is being built up, and when they come back, we ask them for testimonies, and now they've got in the habit to come home, share the testimonies. And not just that, when they go to sleep, we've trained them to once again make confessions. Obage jeevithe oba salakilimat wena ekenne any area of concern oba salakilimat viya yutu karana tibenawada obage sharire konde same atakatuwala oba katha karanna. මන්ද ඔබ කතා කරනකොට ජීවනය නිදහස් වෙනවා, බලය නිදහස් වෙනවා, ඔබට වෙනස් වීම ඇති කරන්න පුළුවන්. හලෙලූයා. අපේ වචනවල බලය තිබෙනවා. හැලෙලූයා. හැලෙලූයා. Our words have power. So if there is any concern concerning your body, be it in your skin, your hair, your blood, your nerves, your bones, start speaking to that part. Speak to that body part, and that power will bring about the transformation, will bring about what you want to see. Guruwaru vivida dewal obage daruan kana gana guru deguru rasvim wala kiyanna puluwan e upadesha laba ganna ounta udaw karanna namuth ita wada prayogikawa oba deva wachanaya wenna puluwan oba daruwange jeevithaye dakinna awashya de oun samaga prakasha karanna obage daruwan babalenna yanawa obage daruwan idiriyata yanawa diunu wenawa hallelujah deviyan wahanse obage daruwanwa ihalata osawanawa obage paasale hallelujah guruwaru viduhalpatiwaru mavithayata patwenna yanawa hallelujah hallelujah manda මටය ක්‍රියා කරානම් ඔබට ඒ දේ ක්‍රියා කරනවාමයි. හලෙලූයා. මේ අවුරුද්ද පුරාවට අපි පුදුම සාක්ෂි දකිනවා අපගේ දරුවන්ගේ ජීවිතේ මේ වචනය ක්‍රියාවට දැමීම තුළින්. හලෙලූයා. හලෙලූයා. So you might go to a parent teachers meeting concerning your children. They might give you practical advice, but more than all that, when you speak the word of God, you say, my child is shining, my child is so blessed, he's moving upwards and forwards only. As you keep declaring the word of God, you know what? That's what's going to happen in their lives. The teachers and principals in your children's school, they're going to marvel at your children. If it worked for me, it will work for your children. For us, the children of New Covenant Life Center. Paswani Atura Kumagda. What is the fifth key? Sarthaka kitunu jeevithayak udesa. The fifth key for living a successful Christian life. Samurdhima jayagrahika preethimat samadane jeevithayak udesa. Pasweni yatura samai oba nodakina de desa balanna. The fifth key is to keep your gaze, keep looking at the unseen. Uppatti pote 13 wena parichchede 14 desa balamu. Let's look at Genesis 13 verse 14. Swamin wahanse Abrahamta katha kota numbe assosawa numba sitina sthaneye sita uturata dakunata naginahirata batahirata balanna kiyala deviyan wahanse kiwa numba dakinna u mulu deshaya nobatada numbe wanshayatada sada kalayata denneya. It says, lift up your eyes and look from the place where you are. North, west, south, east, every direction. And what you see, you will have. Hallelujah. Hallelujah. Oba dakkot yam deyak obe aathmen, oba e de laba ganna yanawa. Hallelujah. Did you catch that? If you see it with your spirit, it will be yours. Mata mathakai mama rakiyawata yana kale. රැකියාවට පළවෙනි දවසේ ගියේ ස්ටාෆ් මීටින් එක එක හෝටල් එකක තිබුණේ. ඒ රැකියා ස්ථානයේ ව්‍යාපාරයේ ලොක්කා කරා ප්‍රසන්ටේෂන් එකක් කරනකොට මම හිතුවා මම දවසක යා වගේ වෙනවා ඔහු කරන දේ මම කරනවා කියලා. I remember the first job that I went to, and we went and had a meeting in the hotel, and the person conducting the meeting had a slideshow presentation, and during that time I told myself, one day I will do what he is doing. Hallelujah. Hallelujah. ඒ ආකාරයටම අවුරුදු 5කට විතර පස්සේ දෙවියන් වහන්සේ මාව එසෙව්වා. මට වරප්‍රසාදය දුන්නා. මම දැක්ක දේ භුක්ති විඳින්නට. Hallelujah. Hallelujah. In the same way, just after about 5 years from that point, I was able to do what I saw, to enjoy what I saw, because I was promoted in my workplace. ඔබ දකින්න ආස දේ ඔබගේ දරුවන්ගේ අනාගතයේ සේවය ඔබ ආත්මයෙන් දකින්න. What you want to see regarding your children, their future ministry, start seeing it in the spirit. 2 Corinthians 5:17 api balanna yanu api giya satiwala vishesha deyak me padaya tula igana gatta man dannawa api hemoma e wachanaya danna wachanaya. We all know this scripture, 2 Corinthians 5:17. We've been looking at it in the past few weeks. Yame Christus wahanse tula sitinne nam ohu alut mavillak. Hallelujah. Hallelujah. Oba alut mavillak parana de pahawa giyeya mokakda mehi visheshatwaya api igana gatta de menna menna kiyala kiyanne dakinna එතන වෙනස් කරන්න අවශ්‍ය දකින්න සියල්ල අලුත් වී තිබේ. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටීද පරණ දේ පහව ගියේය. මෙන්න මෙන්න කියන එකේ අර්ථය තමයි දකින්න දකින්න සියල්ල අලුත් වී තිබේ. ඔබගේ නිරෝගී සුවය ඔබ දකින්න, ඔබගේ සඵලත්වය දකින්න, ඔබගේ සමෘද්ධිය ඔබ දකින්න. හලෙලූයා. Hallelujah. We're looking at 2 Corinthians 5:17. It says, therefore, if any man is in Christ, he is a new creation. All things have passed away. And then it says, behold. What does the word behold mean? To see. To see. What are you going to see? You need to see that all things have actually become new. Start seeing your health as new. Start seeing your finances as new. Start seeing the circumstances of your life has become totally, absolutely new, brand new. Hallelujah. Hallelujah. යතුරු පහ අල්ලගත්තද සබාව? Did you catch those 5 keys? අල්ලගත්තා නම් දෙවියන් වහන්සේට ලොකුවත් පොළසන්නාදයක් දෙන්න. If you caught it, give the Lord a big round of applause. මම කිව්වා ආරම්භයේදී ඔබ මේ අතුරු පහ අල්ලගත්තා නම් ඔබ සබාවේ කුළුණක් වෙනවා. I told you at the beginning, if you catch these 5 keys, you'll become a pillar in the church. ශක්තිමත් කුළුණක් වෙනවා. නොසෙල් වෙන්න බැරි පුද්ගලයෙක් වෙනවා. පරද්දන්න බැරි පුද්ගලයෙක් වෙනවා. කුණාටු මාද්දේ කෙලින් සමාදානෙන් හිටගෙන ප්‍රඥාවෙන් වැඩ කරන කෙනෙක් වෙනවා. Hallelujah. Hallelujah. You will be immovable. You will be strong in the midst of the storm. You will remain peaceful and calm. You will be an absolute victor over your circumstances. Hallelujah. Hallelujah. මේ අවස්ථාව මම දෙන්න කැමති ප්‍රථම වතාවට අපි මාධ්‍යයේ ඔබ සිටිනවා නම් මං හිතන්නේ සහෝදරියන් සිටිනවා ඔබ කැමති නම් මේ ජයග්‍රාහික ජීවිතයට ඇතුල් වෙන්න ඔබට ආරාධනා කරන්න කැමති අපි ඔබට යාඥා කරන්න යනවා. Amen. We'd like to take this opportunity. If you like to enter this new life, if you are new to all of this and you want to step into that new life, we give you this opportunity. We would like to pray for you and to introduce this new life to you. ඒ වගේම සබාව මම ඔබට කියන්න කැමති. Just like that church, I like to tell you, ඒ කාරණා පහ තුල ඔබ ස්වාමීන් වහන්සේට කැප වෙන්න කැමති නම් ඔබ ඉන්න සානේ නැගිටලා දෙවියන් වහන්සේ වෙතට ඔබගේ අත් ඔසවන්න. If you want to make a commitment to those 5 keys for living a Christian life, stand up where you are and lift up your hands to the Lord. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. අද දවසේ ඔබගේ ජීවිතය වෙනස් වෙන්න යනවා. Today your life is changing. ඔබගේ ඉරණම වෙනස් වෙනවා. Your destiny is changing. මං කිව්වා දෙවියන් වහන්සේ තුල ඔබටත් මටත් යම් සැලැස්මක් තිබෙනවා. නමුත් ඒ විශාල වූ ඒ අලංකාර වූ සැලැස්ම තුල යන්න නම් ඔබටත් මටත් කොටසක් තිබෙනවා. I told you in God, God has a big plan, a wonderful plan. But if you want to walk in that plan, you and I have a part to play. අපි ඒ දෙවියන් වහන්සේ සමග දිනපතා හිමිදිරියේ ඒ නොකඩවා විනයක් ඇතිව උන්වහන්සේ සමග කාලය ගත කරන්නට කැපවමු මේ මොහොතේ. We need to, at this moment, make a commitment to rise up early. Make a commitment to meditate, to spend time to fellowship, to be filled in the Holy Spirit, to do these things on a daily, continuous basis.